එදා වගේම අපගේ අනුකම්පාවෙන් යුතුව මේ උතුම් සදහම් දේශනාව පවත්වන්න ශ්‍රී ලංකා ගුවන් විදුලි දම් සභා මණ්ඩපයේ වෙත වැඩම කරන්නට යෙදුනේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝද්‍යාරාමාධිපති ගෞරවනීය පූජ්‍ය බෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමින්ද්‍රයන් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අනිච්ඡං අනිච්ඡතෝ දක්ඛං දුක්ඛමද්දං දුක්ඛමද්දක්ඛ දුක්ඛතෝ අනත්තානි අනත්තාති අසුභං අසුභතබ්බසං සම්මාදිට්ඨි සමාදානා සබ්බ දුක්ඛා උපජ්ජගු සංගිරි ශ්‍රී ලංකා මාධ්‍යයන් ඔස්සේ ධර්මදේශනාවන් නරඹනු ලබන ශ්‍රවණය කරනු ලබන සදහවර පින්නතුනි සමස්ත බුද්ධ දේශනාවම විග්‍රහ වෙලා තිබෙන ඒක මාත්‍රකාවක් තිබෙනවා කොතරම් දේශනා තිබුණත් මේ ප්‍රධාන මාත්‍රකාව වටා තමයි පෙළගැහිලා තිබෙන්නේ. ඒ මාත්‍රකාව තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම සහ නිට්ඨසුඛාත්ම. ත්‍රිලෝක බුදු පියාණන් වහන්සේ කළා වූ සූත්‍ර දේශනාවක් තිබෙනවා අංගුත්තර නිකායේ චතුක නිපාතේහි විපල්ලාස කියලා. මේක තිබෙන්නේ ගාථා පහයි. මේ ගාථා පහේ තිබෙන විවරණය තේරුම් ගන්න පුළුවන් නම් ඒ ධර්ම ශ්‍රවණය කරන ඕන කෙනෙකුට දුක ඇති වෙන හැටි දුකින් ගැලවෙන හැටි දෙකම තියෙනවා. වර්ධින හැටි නිවැරදි කරගන්න හැටි දෙකම තිබෙනවා. ප්‍රමාදයයි අප්‍රමාදයයි දෙකම තිබෙනවා. ත්‍රිපිටකය පරිහරණය කරන අය වශයෙන් අපට හමු වෙන සුන්දරතම දේශනා අතර එකක් තමයි විපල්ලාස සූත්‍රය කියලා කියන්නේ. මේ විග්‍රහ කිරීම වැරදි මත අදහන බෞද්ධ සමාජයටත් හොඳ පාඩමක්. වැරදි අයින් කරගන්න. මේ අදාළ තේමාවෙන් පිටස්තරව මේ සමාජයේ යන බව පේනවා. ගිහි පැවිදි වේදකෙන් තොරව සමහර විට සාමාන්‍යයෙන් තරඟයක් ගත්තාම ඒ තරඟේ විනයක් තිබෙනවා. ධාවන පතයක් තුළ යන්න ඕනයි කියලා. ඉන් පිටස්තර ධාවනය වුණොත් අවලංගු වෙනවා. අනිත් වගේ බුදු පියාණන් වහන්සේගේ මේ මාර්ගයේ යම්කිසි සීමා තිබෙනවා. ඒ සීමා දැනගෙන යන්න ඕන. සාමාන්‍යයෙන් කියවනටත් කියන්නේ නොදැන ගියොත් අතරමං කියලානේ. මේ වත්මන් සමාජයේ හරස් කැපමක් කරන් බැලුවොත් අපි දකිනවා බොහෝ විට කවුරු හරි කියනවාට යන ගමනක් කරුණාම අවබෝධයෙන් යන ගමනක් හෝ සීමා දැනගෙන යන ගමනක් නෙවෙයි කියලා. මෙම ධර්මදේශනාව කිරීම සඳහා මම මේ ගාථා පහේ අඩංගු අන්තිම ගාථාව තමයි මුලින්ම මාතෘකා පාඨය වශයෙන් ගත්තේ. එයින් කියනවා කරන්න ඕන දේ. ඒ කරන්න ඕන දේ ලෝකෙට බිහි වෙන හැටිත් මේකේ කියලා තිබෙනවා. ඊට මත්තෙන් තිබෙනවා වැරදිලා තිබෙන හැටි. අද මේ ගාථා පහ ඔස්සේ මම මේ ධර්මදේශනාවට කරුණු ලබනවා. පළවෙනි ගාථාවේ තිබෙන්නේ අනිච්චේ නිත්‍ය සංඤිනෝ දුක්ඛේච සුඛ සංඤිනෝ අනත්තානි අනත්තාති අසුභේ සුභ සංඤිනෝ කියලා මේ විකෘතිය පෙන්වන්නේ. මේ ධර්මදේශනාවේ මෙතෙන්ට එන්න මෙතෙක් කළ ධර්මදේශනාවලින් උගන්වපු කරුණ සාරාංශ කරලා ගන්න ඕනේ. ඒවා මෙතන පැහැදිලි කරන්න වෙලාවක් නැහැ. මේ අනිත්‍ය නිත්‍ය දුක්ඛ සුඛ අනාත්මාත්ම බුදුදහම විග්‍රහ වෙන්නේ පංචස්කන්ධ ධර්මතාවය තුළ. පංචස්කන්ධ ධර්මතාවෙන් තුළ අනිච්ච කතා කළාට ප්‍රතිඵල ලබන්න බෑ. ත්‍රිපිටකෙ හැම එකක් නැහැ. අනේ තේරුම් ගන්න ඕන පළමුව. බාහිර වස්තුන්ගේ වෙනස් වීමට බුදු සමය අනිච්ච කියලා කියන්නේ නැහැ. අනිච්ච යනු බුදුන් වහන්සේ හෙළි කරගත්ත සිත පිරිසුදු කරන එකම දහම. ඒක බුදුන් වහන්සේ පමණක් හෙළි කරගත් දෙයක් කරනව ලෝකෙ තිබුණ දෙයක් නෙවෙයි. ඒ දහමට විරුද්ධ යන සමාජයක් තමයි පුතග්ජන සමාජය කියලා කියන්නේ. දැන් මොනවද එතකොට මේ ධර්මදේශනාවට පදනම් වෙන්නේ? පංච උස්පාදානස්කන්ධේ නැත්නම් පඤ්චස්කන්ධේ. කොමක්ද පඤ්චස්කන්ධේ කියන්නේ? ජීවත් වෙන්න ගියාපුවම ඇසෙන් කනෙන් නාසෙන් අරමුණු ගැනීමේදී අරමුණක ඇති වී නැති වෙන කාලය තුළ සිදෙන සියුම් ප්‍රාකාරීත්වය. මම ඒකට කියන්නේ ඒකකය කියලා. ඒ ඒකේම විශාල සංඛ්‍යාවක් තමයි ජීවිතය කියලා කියන්නේ. හොඳ හෝ නරක කරන්න, පින් හෝ පව් කරන්න, කයින් වචනෙන් සිටින් කාරණා කටයුතු කරන්න මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ නම් වූ සමූහය පහළ වෙන්න ඕන. අතරක් නැර මොහොතක් පාසා. මේ රූප වේදනා වූ සංඥා සංකාර විඤ්ඤාණ නම් වූ ස්කන්ධ පංචකයට ස්ත්‍රී පුරුෂ ભેදයක් ගිහි පැවිදි ભેදයක් හෝ ආගම් ભેදයක්වත් නැහැ. වෙනත් ආගම් වල ඒ ක්‍රියාකාරීත්වයට පංචස්කන්ධයගේ ඉදීම ඇරිම කියලා කියන එකක් නැහැ. නමුත් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන්තරව ඇසර රූපයක් හම් වුණාම ඒ රූපය විඳින්න ඕන, හඳුනන්න ඕන, බැඳෙන්න ඕන, බැඳෙනවා කියන එකෙන් තේරෙන හැමෝම කිටම බැඳෙනවා කියන එක නෙවෙයි විශේෂයෙන් දැනගන්න ඕන. ඒ ක්‍රියාකලාපයේ තමයි ස්කන්ධ නැත්තම් සමූහය කියන එකට කියන්නේ රූප වේදනා සංඥා සංකාර පහ. මේ පහ පදනම් කොටගෙන බුදු පියාණන් වහන්සේ සසරේ දුකින් ගැලවෙන මාර්ගයක් දේශනා කරනවා. මේ පහ පදනම් කොටගෙන ධර්මයේ නොදත් සමාජය සසරේ ඇවිදින පාරක් සකස් කරගන්නවා. මේ ගාථා පද පහේ තේමාව මට කියන්න පුළුවන් මෙහෙම. මායලි කරන මේ රහස ඔබ තේරුම් නොගත්තොත් ඔබට කාම රූප අරූප භවයේ භවත්‍රේ කෙලවරක් නැති සසර ගමනක යෙදෙන්නට පුළුවන්. බුදුන් වහන්සේ එහෙමයි ඔබට ප්‍රකාශ කරනවා නම් ප්‍රකාශ කරන්නේ. උන්වහන්සේ ප්‍රകൃතිය දේශනා කරනවා. උන්වහන්සේ හමුනෝ නයි විකෘතියක් තුළ ගමන් කරනවා. ඒ විකෘතිය සම්බන්ධයෙන් ගත්තල මෙහෙමයි තියෙන්නේ. අනිත්‍යේ නිත්‍ය සංයමෝ. ඒ කියන්නේ අනිත්‍ය වූ දේ නිත්‍ය සංඥාවෙන්. දුක්ඛේච සුඛ සංයමෝ. දුක්ඛ වූ දේ සුඛ සංඥාවෙන්. අනාත්ම වූ දේ ආත්ම සංඥාවෙන් සහ අසුභ වූ දේ සුභ සංඥාවෙන්. නමුත් මෙතන ඔබ පාසල් පොතෙන් පාඩම් කරගත්ත අර්ථයෙන් මේක ගත්තට වැඩක් වෙන්නේ නැහැ. මෙතෙක්කල් භාවිතා කළා එහෙම අය කාටවත් ප්‍රතිඵල ලැබුණේ නැහැ. ඒ නිසා අපි ඊට වඩා එහායින් හිතන්න වෙනවා. මා දකිනවා වක්කලි සූත්‍ර වැනි සූත්‍ර දේශන ආශ්‍රයෙන් මේ අනිච්ච දුක්ඛ අනාත්ම නිට්ඨ සත්‍යාත්ම කියන පාළි පදවල වෙනස් සම්බන්ධතාවයක්. ඒතන් මම ඒතෝහමස්මින් ඒසෝ මේ අත්තා. නේතන් මම නේතෝහමස්මින් නමේසෝ අත්තා. ඒතන් මම ඒතෝහමස්මින් ඒසෝ මේ අත්තා කියන්නේ මගේ මම මගේ ආත්ම. මේතන් මම නේතෝහමස්මින් නමේසෝ අත්තා කියන්නේ මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන. දැන් බුදු පියාණන් වහන්සේලා දේශනා කරලා දාරන්නේ මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන හේවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම. ලෝකයා ඊට පෙර පිළි අරන් තියෙන්නේ මගේ මම මගේ ආත්ම හේවත් නිට්ඨ සුඛ ආත්ම. අන්න අනිත්‍යේ නිට්ඨ සංඤ්ඤෝ කියන එකේ තේරුම එතකොට මගේ නොවන දේ මගේ සංඥාවෙන්. මම නොවන දේ මම සංඥාවෙන්. මගේ ආත්ම නොවන දේ මගේ ආත්ම සංඥාවෙන්. සුවයි සැපයි සාන්තයි කියලා ගත නොහැකි දේ සුවයි සැපයි සාන්තයි කියන සංඥාවෙන්. අන්න මේ ගාථා පද හතර එකයි පෙන්වන්නේ. අනිත්‍යේ නිට්ඨ සංඤ්ඤෝ, දුක්ඛේච සුඛ සංඤ්ඤෝ, අනත්තානි අනත්තාපි අසුභේ සුභ සංඤ්ඤෝ. මේක විකෘතියක්. මේ සූත්‍රේ නම විපල්ලාසය. ඔබ දන්නවනේ සිංහලෙන් තියෙනවා මේ විපිරියාස කියලා වචනයක් විපර්යාස කියලා. ගම්මද අපේ අම්මලවකට කියන්නේ විපිරියාසය කියලා. විපර්යාස නැත්තම් මේ අනිත්‍ය වූ දිය නෙත්ත දෙය, දුක්ඛ වූ දේ සුඛ වශයෙන්, අනාත්ම දේ ආත්ම වශයෙන්, අසුභ වූ දේ සුභ වශයෙන් ගැනීම විකෘතිය. අන්න මෙතන පැහැදිලි කරව දානවා. මේ කියන සංඥාවෙන් ගත්ත සත්ත්ව වර්ගය. මිනිස් වර්ගය. එතනින් එහාට ගමන් කරන මඟ පිළිබඳව පැහැදිලි කරව දානවා. ඒ පැහැදිලි කරන්නේ මිච්ඡා දිට්ඨි ගතා සත්තා චිත්තං කිච්ඡ විසඤ්ඤිනෝ. තේ යෝග යුත්තා මාරස්ස අයෝගක්ඛේ විනෝ ජන. ඒ අනිත්‍ය වූ දේ නිට්ඨ, සුඛ වූ දේ දුක්ඛ, අනාත්ම වූ දේ ආත්ම, අසුභ වූ දේ සුභ වශයෙන් ගැනීම මිත්‍යා දෘෂ්ටියක්. මේ මිත්‍යා දෘෂ්ටිය තමයි සමාජයට එලි කරගන්න බැරි. පව් කරන එක මිත්‍යා දෘෂ්ටියක් කියලා දන්නවා ඒගොල්ලෝ. පින් කරන එක සම්මාදිච්චයක් කියලා දන්නවා. ඒක දසවස්තුක සම්මාදිච්චය. ආරි සම්මාදිච්චය නෙවෙයි. ඒක තමයි වර්තමාන සමාජයේ ධර්මයේ නොදැන ශික්ෂණ වලලා ඉන්න ප්‍රතිපදාව. නමුත් ආර්ය සම්මාදිච්චය හැමුවේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසභූ අසුභෝදය නිට්ඨ සුඛාත්ම වශයෙන් ගැනීම මිත්‍යා දෘෂ්ටියක් කියලා බුදුන් වහන්සේ වදාරනවා. මේ මිත්‍යා දෘෂ්ටිය තුල මිත්‍යා දිට්ඨි ගතාසත්තා කිත්තං චිත්ත විසන්නිනෝ. ඔහුගේ සිත විකෘති වෙලා වික්ෂිප්ත වෙලා. එබැවින් ඔහු තේ යෝග යුත්ත මාරත්ව. ඔහු යෙදිලා ඉන්නේ මාරයට අයිති යෝගී. අයෝගක් හේමිනෝ ජන. අයෝගක් හේමිනෝ යෝගයන්ගේ නිදන හේම නිදහස් වූ තැනට මේ ජනතාවට යන්න බෑ මේ පාරේ. අන්න පැහැදිලි කරලා තියෙන කාරණාව. එතකොට මේ නිත්‍ය සුඛාත්ම නම් වූ මිත්‍යා දෘෂ්ටියේ සීමාව හොයාගන්න. පව් කිරීමේදී මේ චේතනාවට සංකාර ස්කන්ධයට අපුඤ්ඤාභි සංකාර කියන කොටස පාවිච්චි වෙනවා. එතකොට එතන නිත්‍ය සුඛාත්ම කියන මිත්‍යා දෘෂ්ටිය තිබෙනවා. සංකාරයේ ඊටහා මාරු කරොත් පුණ්‍යාවි සංකාරයට එනවා. පුණ්‍යාවි සංකාරයේ පුතග්ජන භාවයේ තුල නිෂ්කාත්ම කෙන මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. ධාන කුසල කරා ගියොත් වනාන්තරගත වෙලා එතකොට අභිසංකාරයට ආනිජ්ජාවි සංකාරය එනවා. ඒත් නිෂ්කාත්ම කෙන මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. මේක තමයි තේරුම් ගන්න ඕන. අපි දන්නවා පුණ්‍යාවි සංකාරය වැරදි කියන්නේ. අපි දන්නවා පුණ්‍යාවි සංකාරය සමාජයට අවශ්‍යයි කියන්නේ. නමුත් පුණ්‍යාවි සංකාරය තුළ ආනිජ්ජාවි සංකාරය තුළ බුදුන් දේශෝ දහම හමුණේ නැත්නම් අර නිත්‍ය සුඛාත්ම කියන මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. අන්න ඒකයි බුදු පියාණන් වහන්සේගෙන් ඉගෙන ගන්න ඕන දේ. එතකොට මේ නිත්‍ය සුඛාත්ම නම් වූ මිත්‍යා දෘෂ්ටිය ලබා දෙන්නේ මොනවද ඔබට? පුණ්‍යාවි සංකාරයෙන් පරලෝ යනවා. අපි කතා කරනවා අසුර ප්‍රේත නිරතිරිසන් නැත්නම් උපවාතික භූත ප්‍රේත ආදී ප්‍රතිසන්දි. නිරය. පුණ්‍යාවි සංකාරයෙන් පරලෝ යනවා මිනිසුන් අතර හෝ දෙවියන් අතර. ආනිජ්ජාවි සංකාරයෙන් පරලෝ යනවා රූපය රූපී බඹතලවල. මේක එකතු කරපුවාම දිව්‍ය ලෝක 6යි manuss ලෝකයයි රූපය රූපී බඹතල සදිව්‍ය ලෝකයයි රූපය රූපී බඹතල 20යි 31 තලය කියලා කියනවා. කාම රූප අරූප තුන් භවය කියලා කියනවා. කාම රූප අරූප තුන් භවයේ සත්‍යය ඇවිදින්නේ එතකොට බුදුන් වහන්සේ හමු නොවන නිසා මේ නිත්‍ය සුඛාත්ම නම් වූ මිත්‍යා දෘෂ්ටිය අරගෙන. මිත්‍යා දෘෂ්ටිගත සත්තා කිත්තං චිත්ත විසන්නෙනෝ. තේ යෝගුත්තම් ආරස්සා යෝගක් හේමිනෝ ජන. අන්න මේ ධර්මතාවය තමයි බුදුහාමුදුරුව බණ කියනවා කියලා ලෝකෙ තේලි කරන්නේ. මොකද කරනවායි කියන්නේ? සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ. අන්න සත්වයා මේ නිතසුඛ ආත්මනම් වූ සංඥාවට හිර වෙලා සසරේ ඇවිදිනවා. ගච්ඡanti සංසාරෝ යති ජාති මරණ ගාමිනෝ ඉපදෙමින් මැරෙමින්. මේ බුදුන් වහන්සේ හමුණුනා වූ බුදුන් වහන්සේගේ ධර්මයෙන් හමු තේරුම් නැතුනා වූ සත්ත්ව ප්‍රජාවගේ ඉරණම ආය සසරේ ඇවිදින්න බුදුහාමුදුරුව සර කරගන්න ඕන නෑ. මේ විකෘතියට නොදැනම හැම කෙනෙක්ම අහු වෙනවා. ඒ විකෘතිය තුළ උන්ට පවපින ධානය කියලා වෙනස්කම් පවතිනවා. ඒ තුළ ගමනක් තියෙනවා. ඒකට වඩා එකක් හොඳ හෝ නරක නිදහසක් නෑ. එහෙනම් අපි තේරුම් ගන්න වෙනවා මම මුලින් මතක් කළ තරුණ. බුදු සමය විකාශනය වෙන්නේ. බුදු සමය දේශනා වෙන්නේ නিত্য සුඛානාත්මය සහ අනිදුක්ඛානාත්මය පැහැදිලි කිරීම තේමා කොටගෙන. පෘථග්ජන කියන්නේ තමන් නিত্য සුඛාත්ම කොට ගත්තේ නැති බව නොදැන එහෙම ගත්ත අයට. ධර්ම දේශනා වලින් හෝ පාසල් පොතෙන් හෝ උද්ධඝම් පොතෙන් සියලු සංස්කාරයන් අනිත්‍යං දුක්ඛං අනාත්තා කියන බෙදෙන නැති. ඒ සියලු සංස්කාර කියන්නේ මොනවද කියලා හෙවත් උත්තර දෙන්න දන්නේ නැහැ. අනිච්චං කියන්නේ ඉස්තර නැහැ, දුක්ඛං කියන්නේ දුකයි, අනාත්තං කියන්නේ ආත්මයක් නැහැ. මේ වදන් වල අරුත ගැළපෙන විභාග කියන්නේ විතරයි. හරිද තව ගන්න. සියලු සංස්කාර බාහිර වස්තුන්ගේ නැහැ. සියලු සංස්කාර තින රූප දනා සංඥා සංකාර කියන සංකාර ස්තම්භේ. ඒකට එනකොට පරිවංශන සූත්‍රයේ පෙන්වන්නේ බුදුන් වහන්සේ අපුඤ්ඤාභි සංකාර එකක්. පව්. පව රැස් වෙන්නේ නිස්සකාත්මයටදී. දෙක පුණ්‍යාවි සංකාරයේ අවිසංකාරයන්කේ තේරුම සසර ඇවිදින්න හේතු ඉතුරු වෙන කියන එක. එතකොට ඒක පුණ්‍යාවි සංකාරය. ඊට එහා ගිය අනිජ්ජාවි සංකාරය. එක්කෙනෙකුට මේ සංකාර තුනම රැස් වෙන්නේ නැහැ. පුණ්‍යාවි අපුණ්‍යාවි සංකාර දෙක පෘථග්ජන පුද්දලෙකුට රැස් වෙන්න පුළුවන්. ඒක යට කරපුවම අනිජ්ජාවි සංකාරය රැස් වෙන්න පුළුවන්. රැස් වෙනවා කියන එකේ තේමෙන සම්බ්බේ සංකාරා අනිච්ඡාතිනි මේ නිච්ඡාති. බුදුන් වහන්සේගේ හෙලිකිරීම සම්බ්බේ සංඛාරා අනිච්ඡාති වුණාට සංසාර ගමන අපායේ manuss ලෝක දිව්‍ය ලෝක හරහා ක්‍රියාත්මක වෙන්නේ සම්බ්බේ සංඛාරා නිච්ඡාති නම් වූ මිත්‍යා දෘෂ්ටිය තුළ. එබැවින් එයින් ගැලවෙන්න ඕන නම් සම්බ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති කියලා තියෙනවා. යම් විටක නුවණින් දකින්න ඕන. නමුත් සංඛාර කියන වදේට ඇවිත් දේවල් බාහිර වස්තුන්ගෙන් දකින්න කෙනා කවදාවත් මේක දකින්නේ නැහැ. සංඛාර කියලා කියන්නේ බුදුන් වහන්සේ වදාළ පරිදි මේ ස්කන්ධ පහ පහළ වෙනකොට ඒකට පහළ වෙන පුණ්‍යාභි හෝ අපුණ්‍යාභි හෝ ආනිජ්ජාවි සංඛාර. ඒ පහළ වෙන දේදී ඒවක් ඇලෙනකොට. ඒ ඇලෙනකොට කියන නමක් තමයි ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා. ඒ මගේ, ඒ මම, ඒ මගේ ආත්ම. ඒක තමයි නিত্য සුඛාත්ම කියලා අපි කියන්නේ. එතකොට ඇලීම කියන කාරණේදී ඇලීම හෝ ගැටීම දෙකම. ප්‍රියනම් ඇලෙනවා, අප්‍රියනම් ගැටෙනවානේ. ඒ ගැටීමේදී නিত্য සුඛාත්මකට ගැනීමේ හානිය තමයි එතනින් අවසන් නැ සසර ගමනට හේතුවක් විපාකවත් වින්දින්න හේතුවක් ඉතුරු වෙන එක. එතකොට ඉදිරියට හේතු කාම තිබ්බොත් කාම ලෝකෙට, රූප තිබ්බොත් රූප ලෝකෙට, අරූප තිබ්බොත් අරූප ලෝකෙට, පව් තිබ්බොත් දුක් විඳින ලෝකෙට. ඒ තැබීම සිදු වෙන්නේ නිත්‍යසුකාත්මණං වූ මිත්‍යා දෘෂ්ටිය තුළ. නිත්‍යසුකාත්මණං වූ මිත්‍යා දෘෂ්ටිය පිළිබඳ අවබෝධයක් නැති කිසිවෙකුට බෞද්ධ වේවා අබෞද්ධ වේවා සසර ගමන පිළිබඳ අවබෝධයක් නැහැ බැවින් නිදහසක් නැහැ. මේ නිදහසක් නැති පුද්ගලයන් සම්බන්ධයෙන් බුදුන් වහන්සේ තවත් වදනක් ප්‍රකාශ කරලා තිබෙනවා. බව රාමා භික්ඛවේ පජා කියලා තවත් සූත්‍රයක එක තියෙනවා. කාම රූප අරූප නම් වූ භවයේ ආරාමයක් හෙවත් ගයක් කරගෙන ඒකේ ඉඳයි මිනිස්සු කැමති ප්‍රජාව. හැබැයි බුදුන් වහන්සේගේ උත්සාහය බව නිරෝධය ධම්මං දේශේති. ඒ බව ගන්න නිරෝධය සදා තමයි බුදුන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. අපි ඔබට බණ කියන්නේ මේ කර්ම සඳහා. ඔබ වණ අහන්න ඕන මේ කර්ම සඳහා. තවදුරටත් අපේ බෞද්ධ පින්වතුන්ගේ ධර්ම ශ්‍රවණය කිරීමේ හැකියාව පුළුල් වෙන්න ඕන. මේ සමාජයේ කලක් තිස්සේ ජාතක කතාවලට චරිත කතාවලට සීමා වෙලා ඒවා බන කියලා හිතාගෙන ඒව අහලා සතුට වෙලා ගෙදර යනවා. නාට්‍යයක් නරඹලා චිත්‍රපටයක් නරඹලා යනවා වගේ ඉතිහාසයක් තේරෙන්නේ නැහැ. නමුත් බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීම ස්කන්ධ ලෝකයක් සම්බන්ධයෙන්. ස්කන්ධ ලෝකයේ තුල වරද්දා ගැනීම තුළ දුක හට ගන්නවා, නිවැරදි කරගත්තොත් දුකක් නැතුව ඉන්න පුළුවන්. මේ සඳහා තමයි බුදු සරණ අවශ්‍ය වෙන්නේ. ඒක තබා ගන්න. මේ කාරණේදී එබැවින් අපට මේ ඉදිරි ගාථාවලදී කරන්න ඕන කරුණ හොඳින් පැහැදිලි කරන්න ඕන. දැනට මේ අපි සංසාර ගමන පිළිබඳ විග්‍රහයක් නේ කරන්නේ. මෙහෙම පෞහෝ පින්හෝ ධාන මම මගේ කොට ගනිමින් මේ සත්‍ය ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වශයෙන් කාම රූප අරූප වාත්‍රේ ජාති මරණ ගාමිනෝ ඉපදෙමින් මැරෙමින් යනවා එනවා. බුදුවරයෙක් හමු වෙලා සදහම් නොතෙරන තාක්කල් කොතරම් දුරක් ආවේද කොතරම් දුරක් යන්නට සිදුවේදයි කියන්නේ. බෞද්ධ පින්නතුන් හිතන් ඉන්නවා මේ බෞද්ධ පින්නතුන්ට මිය ගියන් පස්සේ හැමදාම බෞද්ධක හම්බ වෙයි කියලා. අද රටේ ආගම කියලා කියන්නේ උපතින් අම්මා තාත්තා දෙන දෙයක්. ඔබට මරණින් එහා පැත්ත හෝ අනාගත බුදුන් පිළිබඳ විශ්වාසයක් තිබුණාට ඔබට මරණින් එහා පැත්තට කොතන ලැබෙයිද කියලා විශ්වාස කරන්න පුළුවන් කාටද? වෙනත් ආගමික පවුලක උගන්වනවා මේ ඉපදුනහම මේ ආගමික මතය ඔබට පටවනු ලබනවා ඔබක විශ්වාස කරන්න. අන්න එහෙමයි මේක නිර්වාණය. එබැවින් මේ බුදුන් වහන්සේ හෙළිකල දේ තේරුම් ගන්නට අවශ්‍ය සුදුසුම තැනක් තියෙනවා. මේකට කියනවා කන සම්පත්තිය කියලා. මිනිසත් බව සමග සදහම් හමු වීමට කන සම්පත්තිය කියනවා. එන මොකක්වත්ම නෙමෙයි. අන්‍ය ආගමිකටත් මිනිසත් බව ලැබී තිබෙනවා. බෞද්ධයින්ටත් මිනිසත් බව ලැබී තිබෙනවා. නමුත් සදහම් හමු වී තිබෙනවාද? සදහම් හමු වුණොත් පමණයි මේ කියන මේ ජාති මරණ ගාමිනෝ සංසාර චක්‍රයෙන් මිදෙන්න මඟ අනුගමනය කරන්න පුළුවන් වෙන්නේ. අන්න ධර්ම ශ්‍රවණය කිරීමේ අවශ්‍යතාවය ඒකයි. අපි පිළිබඳව අප මේ කරන ක්‍රියාවල විපාක වාරය පිළිබඳව සංසාර ගමන පිළිබඳව අපට මනවින් පැහැදිලි කරන ලබනා සූත්‍ර දේශනාවල අපිව ගත්තේ නැත්නම් අපට ගමන යන්න පුළුවන්. සසර ගමන යන්න පුළුවන්. ඒ ගමන පාපය හරහා, පින හරහා, ධානය හරහා ක්‍රියාත්මක වෙයි. ඒකේ ඇතුළත තියෙන දර්ශනය තමයි බුදුන් වහන්සේ වදාරන්නේ නিত্য සුකාත්ම. එහෙම නැත්නම් ඒතන් මම ඒතමස්මින් ඒසෝ මේ අත්තා. එමත් නැත්නම් මිච්ඡා දිට්ඨි ගතා සත්තා. ඒක ගැලවෙන පාර නෙවෙයි. ඒක ගැන තව වචනයකුත් ලස්සනට තියෙනවා. තේ යෝග යුත්තා මාරස්ස. ඔවුන් යෙදලා ඉන්නේ මායයට අයිති යෝගවල යෙදීමවල. දැන් මායයට අයිදීන්වල ඇවිදින්න නම් බුදුහාමුදුරුවෝ හරි ධර්මයේ හරි ඕන නෑ. ස්වයංක්‍රීයව සිදුවෙන කරුණක්. හැබැවින් අපට මේ ජීවිතේ නම් පේන්නේ කයක් විතරයි. මේක අපේ කය විදිහට. කය නෙමෙයි මෙතන ප්‍රධාන වෙන්නේ. කය පවත්වනු ලබන්නේ සිත විසින්. සිත කාමාවචර රූපාවචර අරූපාවචර ඔස්සේ ස්කන්ධ පහෙන් පහට උපදමින් මැරමින් වෙනස් වෙමින් යන්න පුළුවන්. මේ මරණයේදී සිදුවෙන්නේ කය අතහැරී තවත් කයක් ලැබෙන විට ඒක ස්ත්‍රී හෝ පුරුෂ භාවයට මාරු වෙන්න පුළුවන්. දේව භූත ප්‍රේත භාවයට මාරු වෙන්න පුළුවන්. දැන් මාරු වෙන්න බෑ ඒක. දැන් ස්කන්ධ පහෙන් පහෙන් පහෙන් පහට ඉපදුනාට මැරුණාට මේ රූපේ හැඩය හැමම තියෙනවා. කලාතුරකින් ස්ත්‍රී දැරිවියකට පුරුෂ භාවයක් ලැබෙන බව සඳහන් වෙනවා මේ සමාජයේ. ඒ අරුණාම මේ රාමුව පවතිනවා. මම ඒක පැහැදිලි කරන්නේ මෙහෙමයි. දුම්රියකට මන්තිරු මාරු කරන්න බෑ අතරමඟදී. නමුත් සංදිස්ථාන තියෙනවා. සංදිස්ථානයේදීත් මන්තිරු මාරු කරන්න පුළුවන්. මරණය සම්නිස්ථානයක්. දෙවියන් අතරට හෝ බබලොට හෝ අපායට යන්න. හැබැයි අපායට හෝ බබලොට හෝ දෙවියන් අතරට යන්නේ මොනවා කරලාද කියලා තේරුම් ගන්න ඕන. අපායට යන්නේ අපුණ්‍යාවිසංකාරේ මම කොට අරගෙන. මිනිසක් බව හෝ දිව්‍ය ලෝකයට යන්නේ පුණ්‍යාවිසංකාරේ මම කොට අරගෙන. රූපී අරූපී බමුතල වලට යන්නේ ධාන කුසලයේ වඩලා මම කොට ගත්තොත් නැත්නම් නෑ. බමුතල විපාක කියලා කියන්නේ දානීය සීල විපාක නෙමෙයි. මේ පුණ්‍ය ක්‍රියාවක් කරන භාවනා විපාක. මේ බුදුන් වහන්සේ පාලනෝ සමාජයේ සත්‍යයගේ ඉරණම. ඒකයිකට සංසාර චක්‍රය කියලා කියන්නේ. දැන් මොකද වෙන්නේ? මෙහෙම යනකොට මේ මිත්‍යා දෘෂ්ටිගත වෙලා ජාති මරණ ගාමිනෝ මේ සසර යනවා. අයෝගක් කියනෝ දන. යදාච බුද්ධෝ සම්බුද්ධෝ ලෝකේ උප්පජ්ජන්ති පබං කරා. මෙහෙම යනකොට යම් විටක බුදුවරු ලෝකේ පහළ වෙලා මේ අන්ධකාරය දුරු කරනවා. තේමං ධම්මං දේසේති දුක්ඛ උපසමගාමිනා. දුක් උපසමණය කරන්නා වූ ධම බුදුවරු ලෝකේ හෙලි කරනවා. තේසං සුත්තාන සප්පඤ්ඤෝ සචිත්තං පච්චලද්දතේ අන්න වෙන්න ඕනද? ඒ බුදුවරුන් හෙලි කරන ධම අසා මේ සත්‍යය ප්‍රඥාව ලබනවා. සචිත්තං තමන්ගේ හිතේ පවතින මේ විකෘතිය පිළිබඳ අවබෝධයක් ලබා ගන්නවා. අන්න ඒ විකෘතිය පිළිබඳ අවබෝධය ලබා ගන්න තමයි බණ අහන්න ඕන. මේ බණ ටික අහපුවම මාර්ගයට යන්න පුළුවන්. බණ ටික අහපුවම භාවනාවට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්. අපේ රටේ මේ බණ ටික අහන්නේ නැතුව මේ බණ ටික තේරුම් ගන්න නැතුව තමයි භාවනා කරන්න යන්නේ. එතකොට සබ්බ දුක්ඛ උපජ්ජගු වළංගු වෙන්නේ නැහැ ආයත. සියලු දුක් ඉක්මවා යන්නට නම් දකින්න ඕන විදිහ ඊළඟ ගාථාපදයේ තිබෙනවා. ධර්මදේශනාවේ හොඳ ටික මේ ටික තමයි. කොතරම් කල් අරන් හරි මේක පෙන්වන්න ඕන කාරණාව. යලිත් මතක් කරගන්න මේ ගාථාරාම ගාථා නැතුව මේ සත්‍යය අනිත්‍ය දුක්ඛානාත්ම අසභූදේට නිට්ඨ සුඛාත්ම සුභව වැරදි වටිනාකමක් දෙනවා. දිල මනස විකෘති කරගන්නවා. ඉපදෙමින් මැරෙමින් සංසාරයේ කාම රූප අරූප භවත්‍රය ඇවිදිනවා. නිමක් නැහැ. මෙහෙම ඇවිදින අතරතුර මිස්ලව ඉන්නකොට අන්න බුදුවරු ලෝකේ පහළ වෙලා මේ අන්ධකාරය දුරු කරන ධර්ම දේශනා කරනවා. උපසමණය සඳහා දුක් වලින් මිදීම සඳහා. ඒක අහන්න ඕනනේ තේසං සුත්තාන. අන්න එයි බණ ඇසීම කියලා කියන්නේ. බණ ඇසීම කියන මේ සත්‍ක්‍රියාව අපිරිසිදු වෙමින් පවතිනවා. මේ දුකින් මිදෙන බණ වෙනුවට දුකට අලවන. එමත් නැත්නම් වැරදි ආකාරයකින් බණයයි කියන වචනෙන් කියවෙන වෙනත් දේවල්. බණ වශයෙන් ඔබ අහනවා, ඔබ සරසගෙන තිනවා, අහන්නේ දාගෙන තිනවා. මතක තබා ගන්න. වචනේ මෙහෙම පැහැදිලි කරනවා ඔබට තේරුම් ගන්න. බුදුන් වහන්සේ වදාළ ධර්මයේ සම්බන්ධයෙන් තිනවා සදහම් නැත්නම් සද්ධර්මයේ කියලා. ධර්මයේ වෙනයි සද්ධර්මයේ වෙනයි කියලා තේරුම් ගන්න. බණ කතා කියලා තියෙනවා. බණ කතා සද්ධර්ම රත්නාවලී ජාතක පොතේ ඕන තරම් තියෙනවා. බුදුන් වහන්සේගේ උත්පත්තියට පෙර සාක්‍ය කෝලිය වංශ දෙකේ ආරම්භයේ පටන් අද දක්වා සිදු වන සිදුවීම් බුදුදහම යටතේ ශාසන ඉතිහාස වශයෙන් අපි ඉගෙන ගන්නවා. දුෂ්කර ක්‍රියා කරපු හැටි, අස්වගත අවසන් නම් වූ හැටි, මංගල ධර්ම දේශනා කරපු හැටි, ශ්‍රී ලංකාවට වැඩම කරපු හැටි, දන්ත ධාතුන් වහන්සේ වැඩම කරපු හැටි, ශ්‍රී මහ බෝධිය වැඩම කරපු හැටි, පිරිනුවම් මංචකේ ධාතු නිදානෝත්සවය කරපු හැටි සහ තවත් නොයෙක් දේවල්. අද දක්වා මේ දේවල් අපට වෙසක් පොසොන් ඇසළ වැනි කාරණාවලදී ඓතිහාසික සිදුවීම් වශයෙන් අහන්න පුළුවන්. අපි වහන්නේ බණ කියලානේ. ඔබ තේරුම් ගන්න ඒවා බණද ප්‍රවෘත්තිද කියලා. ඒ මාධ්‍ය හසුරවන අය යම් කිසි තැනකට ගිහින් සිදුවීම වාර්තා කරනවා. සවිදොස්සේ මාධ්‍ය ඔස්සේ. ඒකට පුවත් කියලානේ කියන්නේ. අපට 2700ක් තිස්සේ සිදු වුණා වූ පුවත් එක කතා කරන්න පුළුවන්. නමුත් ඒක සද්ධර්මයේ නෙමෙයිනේ, සිදුවීම් විවරණයනේ. අපේ බොහෝ දෙනා හිතන් ඉන්නේ මේ සිදුවීම් විවරණය සද්ධර්මයේ කියලා අහන අය හිතන් ඉන්නවා ඒව තමයි බණ කියන්නේ. වෙසක් පොය දවසට සිද්ධාර්ථ කුමාරයා අවුරුද්දෙච්ච හැටි, බුදු වෙච්ච හැටි, නිවන් වෙනවන් අඩිය හැටි කියන එක තමයි බණ. නෑ. ඒක බණ කතා කවදත් බණ පංචස්කන්ධේ අනිත් දුක්ඛ අනාත්මද පංචස්කන්ධේ නිස්සුඛාත්මද මේ දෙක පැහැදිලි කිරීමයි. කවදත් සද්ධර්මයේ වන්නේයයි. එය තේරෙන තැනට ඔබ ටිකින් ටික ටිකින් ටික එන්න ඕන. මේ යෝගයුත්තා මාරස්ස කියන එක. මාරයාට ඇති මේ රවු රවුමින් ගැලවෙන්න ඕන. මොනවද බුදුහාමුදුරුවෝ මේ තේසං සුත්තාන සප්පඤ්ඤෝ සචිත්තං පඤ්ඤ සලබ්බතේ කියන එකෙන් පෙන්වන්නේ. දුක්ඛ උපසමන ගාමිනං කියන එකෙන් කියන්නේ. තේ ඉමං ධම්මං දේසේති බුදුරු පහළලා මෙන්න මේ ධර්ම දේශන කරන අදුකින් මෙදීමට. කුමක්ද මේ ධර්මය? මේ ධර්මයේ තමයි දුකට හේතුව හේතු ඉතුරු වෙන හැටි, දුකට හේතු ඉතුරු නොවි අවසන් කරන හැටි. මේ හේතු ඉතුරු වෙනවා කියන්නේ කුමක්ද? ඔබට තේරෙනවා ගොයම් ගස නම් මේ යනවා. හැබැයි ගොයම් ගස මේ යන්නේ බීජයක් තුළ පැලහීමේ ශක්තිය ඉතුරු කරලා. සෑම බීජයක්ම සෑම සාකයක්ම සාකයේ මේ යන විට ඊළඟ පරම්පරාවකට අවශ්‍ය ශක්තිය ගබඩා සාකයක්ම සාකයේ මේ යන විට ඉවරලා තියෙනවා අවශ්‍ය ශක්තිය ගබඩා සාකයක්ම කවිඥාන කරලා තියෙනවා අවශ්‍ය ශක්තිය ගබඩා අස්තෝල් පවතින දෙයක් මේ අරමුණ රසයේ විඳීමේදී යම් කිසි බුද්ධලේකේ අරමුණ ඒතන් නම් ඒ තමස්මින් ඒසෝ මේ අත්තා සංකල්පයෙන් ගත්තොත් ඒ පවද පිනද ධානයේද කියලා නෑ යලි පුනර්භවයක් සඳහා හේතු ඉතුරු වෙනවා මේ ඉතුරු වෙන හේතුවට කියනවා තණ්හානුසය කියලා. තණ්හානුසය පව් යටතේ සැස් වෙනවා, පින් යටතේ සැස් වෙනවා, ධානය යටතේ සැස් වෙනවා. නිත්‍ය සකාත්ම සංඥාව යටතේ. මෙතන හොඳට තේරුම් ගන්න දෙයක් තියෙනවා. සම්මත මට්ටමේදී පව වෙනයි, පින වෙනයි, ධානය වෙනයි කියලා අපි මේක තුනට කඩන්න තියෙනවා. ආර්ය සත්‍යයේදී පාපේ සහ කුසලයේ කුමක්ද? අකුසලය, අකුසලයෙන් වෙන්නේම කුසලයයි. අවිද්‍යා පත්‍ය සංඛාරා කියන ಪದේ තේරුම ඔබ දන්නවද? අවිද්‍යාව තුළ අරමුණ තුළ පවතිනා වූ මුලාවක් තුළ තමයි මේ ප්‍රත්‍ය වේ තුළ තමයි මේ සංඛාර හේවත් කුසලා කුසල කර්මයන් රැස් කරන්නේ. කුසලා කුසල කර්මයන් කියනට වඩා හරියයි පුණ්‍යා පුණ්‍ය කර්මයන් කියලා. ධ්‍යාන කුසල් ගත්තත් තමක් නෑ. දැන් මේක සිදුවෙන හැටි පොතින් තේරුම් ගන්න අමාරුයි. ඔබ ළඟ සිදුවෙන දේ ඔබට තේරුම් ගන්න පුළුවන් නම් මම කියන්නම්. මේ වැරද්ද සිදුවෙන හැටි එක තැනකින් පෙන්වන්නම් හැම තැනකම සිදුවෙන්නේ ඒක. ඔබ පුද්ගල සීමාව ඉක්මවා යන්න. ඔබට දැන් සිදුවෙන දේ තේරුම් ගන්න පුළුවන්ද බලන්න. ඇසට, කනට, නාසයට, දිවට, කයට අරමුණක් හමු වෙනවා. පාඳුරා ගන්න ඕනනේ. ඒක ශාස්ත්‍රීය විග්‍රහ කරනවා පස්ස ස්පර්ශ වීම කියලා. තව විග්‍රහ කරනවා මේකට කර්ම තුනක් ස්පර්ශ වෙනවා කියලා තින්නම් සංගති කියලා. ඇසට නම් රූපයක් ඇසේ පෙනීම සහ මනසිකාරය. කනට නම් ශබ්ද රූපයක් සතනේ ඇසීම සහ මනසිකාරය. මේ තුන එකතු වීමේදී ඒ මොහොතේ ඇතිවෙන පළවෙනි චෛතසිකයට කියනවා ස්පර්ශය. පස්ස චෛතසිකය. පස්ස චෛතසිකය සම්බජිත සාධාරණයි. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි නැහැ, කුසල අකුසල නැහැ. හැම එකේම තියෙනවා. ධානවලදී තියෙනවා, පින්වල තියෙනවා, පවවල තියෙනවා. ස්පර්ශ වුණාම තමයි හිරුවෙලිය රත් වෙනවා දැනෙන්නේ ශරීරය. ස්පර්ශ වුණාම තමයි සීනි දිවේ රස දැනෙන්නේ. ස්පර්ශ වුණාම තමයි ගීතයක කර්කස බව හෝ මිහිරි බව කනට දැනෙන්නේ. ස්පර්ශයෙන් පසු පස්ස පච්චයා වේදනා. ස්පර්ශයෙන් ප්‍රත්‍ය වෙනවා මේ වේදනාව කියන එක තමයි දිවේ නම් පැණි රස හෝ තිත්ත රස, කනේ නම් ශබ්දයේ ඇසේ නම් රූපේ මිහිරි බව හතරා හෝ මිතුරා. ඔක්කොම වේදනා. එකක් ගන්න. වේදනාව කියන්නේ රිදෙනව නෙවෙයි. වේදනාව කියන්නේ pain නෙවෙයි ඉංග්‍රීසි භාෂාවෙන්. වේදනාව කියන්නේ විඳිනවා. ඕනෑම විදිහකට විඳිනවා. සැප වශයෙන් විඳිනවා, දුක් වශයෙන් විඳිනවා, උපේක්ෂා වශයෙන් විඳිනවා. මේ සිදුවීමකට ස්ත්‍රී පුරුෂ ભેදයක් ගිහි ભેදයක් නැහැ. බුදුහාමුදුරුව හම්බවන ඕන සමාජයේ හේතුඵල න්‍යාය නොදන්න සමාජයේ ඊට පස්සේ වැරද්දක් සිද්ධ වෙනවා මෙතන. වේදනා පච්චා තණ්හා. වේදනාවට අපි ඇලුම් කළොත් ආන්නයකට කියනවා තණ්හා කියලා. මේ තණ්හාව අපි බෙදනවා රූප තණ්හා, ඇහැට ශබ්ද තණ්හා, කනට නාස තණ්හා, ගන්ධ තණ්හා ආදී වශයෙන් තණ්හා හයකට. දැන් ඔන්න රතු ඉර පනින්න යන්නේ. තණ්හා නම් ඒ තමයි නිත්‍ය සුඛාත්ම. තණ්හා නම් ඒ තමයි අල්ලා ගැනීම, ප්‍රමාදය, මම වීම. තණ්හා කියන එක තමයි මේ මම කියන්නේ. වේදනාව මම නෙමෙයි, වේදනාවට තණ්හා කරපම මගේ වෙනවා. තණ්හා වුණොත් දෙවෙනි වතාවට නෙමෙයි උපාදාන. උපාදාන වුණොත් භව තුන්වෙනි වතාවට නෙමෙයි තණ්හා උපාදාන භව එකට. මෙන්න වරදින තැන. තණ්හා උපාදාන භව වුණාම අවසන් කරන්න බෑ. ඉස්සරහින් තියෙන වචන දෙකක් අවිද්‍යා සංඛාරා කියලා. අරමුණට තණ්හා කළොත් උපාදාන වෙනවා, උපාදාන වුණොත් භව වෙනවා. දැන් මේකට තමයි පින් සිද්ධ වීම, පව් සිද්ධ වීම, ධාන කුසල් සිද්ධ වීම කියලා කියන්නේ. මේකට තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා කියන්නේ. අරමුණෙන් අරමුණට මෙසේ අරමුණේ මුලා වීමේදී අවිද්‍යා පත්‍ය සංඛාරා තුළ අන්න භවගාමී හේතු ඉතුරු වෙනවා. පවුණං අපුඤ්ඤාවි සංඛාර, පින්නම් පුඤ්ඤාවි සංඛාර, ධානං අනිජ්ජාවි සංඛාර ඔක්කම අවිද්‍යා පත්‍ය සංඛාරා. මේ ප්‍රමාදයයි මේ අපට හොයාගන්න බැරි වුණා වූ මේ වරද සිදුවෙන විදියයි. මේ තමයි අපි ළමා කාලේ ඉඳලා මොන ආගමක ඉපදුනත් මේ පස්දරට අරමුණු ගැනීම තුළින් සංඛාර ලෝකයට අහු වෙන හැටි. දැන් ඒ තණ්හාට තමයි මම කියන්නේ. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, ඒ තණ්හාවල් මම, මගේ, මගේ ආත්ම. මම මෙතෙන් ගන්නවා මින්තර දේශනාවක තිබෙන ලස්සන වචනයක්. දැන් මේ අරමුණ මගේ, මම මගේ වශයෙන් ගන්න එකට තමයි මඤ්ඤමාන කියලා කියන්නේ. මම කොට ගැනීම. මඤ්ඤමානෝ කෝ බික්කු බද්දෝම රස කියලා තියන්නේ ඇයි එතකොට? මම කොට ගත්තාම තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරාහිවත් සසර ගමනට හේතුවක් ඉතුරු වෙනවා. ඒක බීජයක ගොයම් ගසක තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා කියන්නේ නැහැ. නමුත් බීජයක් ගසක් මේ යනකොට ඉදිරියට පරපුරක් ඉතුරු කරනවා වගේ මෙන්න මේ සිද්ධියේදී භවගාමී හේතු ඉතුරු වෙනවා. එතකොට බුදුන් වහන්සේ හම්මුණා වූ පුද්ගලයාගේ මානෙ මඤ්ඤමානෙයි. ඒක ප්‍රමාදයයි. මඤ්ඤමානෙදී පව මඤ්ඤමානෙ වෙන්න පුළුවන්, පින මඤ්ඤමානෙ වෙන්න පුළුවන්, ධානෙ මඤ්ඤමානෙ වෙන්න පුළුවන්, තව උගත්කම් මොහොක ලොකුකම් පුංචිකම් ඕන දෙයක්. ඔබට හිතෙන්නේ නැද්ද මේ මඤ්ඤමානෙ පාපය කියලා? මේ මඤ්ඤමාන කියන එකෙන් බුදුහාමුදුරු පැහැදිලි කරන්න ඇත්තේ පාපය කියලා? අන්න අපි මේ පින්පව් බෙදාගෙන ඉන්න තැනට එහා භවගාමී පැත්තට බලන්න ඕන, භව නිරෝධයේ පැත්තට බලන්න ඕන. භවගාමී පැත්තට එකතු වෙන හේතු පාපේ වශයෙන් සහ භව නිරෝධයේ පැත්තට ගන්න කාරණාව කුසලයේ වශයෙන් බලන් ඉගෙන ගන්න ඕන. දැන් මොකද සිදුවෙන්නේ? අරමුණක් අරමුණක් පාසා තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා පස්සපච්ච ආවේදනා වලින් එහාට ගිහින් මේ ටික කරනවා. මෙන්න මිත්‍යාදිත්‍ති කතා සත්තා ජාති මරණ ගාමිනෝ සිදුවෙන හැටි ශාස්ත්‍රීයව. දැන් බුදුරජාණන් වහන්සේ මොකක්ද දේශනා කරන්නේ? පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා කියලා ඊළඟට පෙන්නනවා ආසවක්ඛේ සූත්‍රවල. තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධා, උපාදාන නිරෝධෝ භව නිරෝධා, භව නිරෝධා ජාති ජරා මරණ නිරෝධ වෙනවා. ඒ තණ්හාව ශේෂ වෙන්න හේතු තියන්නේ නැතුව විරාග රාග කරන්නේ නැතුව ඔබට නිරෝධ කරන්න පුළුවන් නම් වේදනාවට තණ්හා කරන්නේ නැත්නම් මම වෙන්නේ නැහැ, මම වෙන්නේ නැත්නම් මගේ වෙන්නේ නැහැ, මගේ වෙන්නේ නැත්නම් මගේ ආත්ම වෙන්නේ නැහැ. ඒකට තමයි වේදනාව අනිත්‍යයි කියන්නේ. වේදනාව මම නෙවෙයි කියන්නේ. වේදනාවට තණ්හා කළොත් වේදනාව මම, මගේ, මගේ ආත්ම. මම කියලා නේද මුලින් මේ ධර්මදේශනාව බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම මම මගේ මගේ ආත්ම සහ මම නොවන මගේ නොවන මගේ ආත්ම දෙක අතර දෝලණය වෙනවයි කියලා. බුදු දේශනාව නිත්‍යසුඛාත්ම සහ අනිත්‍යකානාත්ම අතර දෝලණය වෙනවා. පෘථග්ජන සමාජයේ සමාජයේ පිළිගැනීම නිත්‍යසුඛාත්ම. ඒක තුල වුන් හදන ලස්සන ලෝක. බුදුන් වහන්සේ කිහිලි කිරීම අනිත්‍යකානාත්ම. ඒ පිළිගන්න තරම් මේ සත්‍යය බුද්ධෝත්පාදයේ ඉපදී මේ සඳහන් නිවැරදි දේශනායතන කහමුයි අහන්ට ලැබී සත්‍ය වශයෙන් වැටහෙන්න ඕන. කවදා හරි මේ ටික තේරෙනකල් ඔබ වනහන්ත උන. ඇතැම් හු බණ කියන්නේ මේ වගේ දේවල් වලට නෙමෙයි. පිළිකුල් සහගත දේවල් ගැන කතාන්තරක කියනවත් බණ කියලා හිතනවා. ඒ කුණු රසයෙන් දිනවනේ. නමුත් බුදුවරු සත්‍යහිත අනුකම්පාවයි. බුදුරුන්ට තේරෙනවා බුදුරුන් හමුවේ මේක නොගත්තොත් ඔවුන්ට ආයෙත් භවගාමිත්වයේ සසර ගමන ඇරුණාම ගැලවීමක් නෑ තනියම. බුද්ධ කෘත්‍ය කියන එකේ තේරුම මොකද්ද කියලා තේරුම් ගන්න මෙතනින්. නিত্য සුඛ ආත්ම කොට ගැනීමෙන් හේවත් මඤ්ඤමාණයෙන් සසරට බැඳෙන එක නිදහස් කරන්න අමඤ්ඤමාණය පාවිච්චි කරන්නේ කොහොමද කියලා දෙන එක. අමඤ්ඤමාණෝ මුත්තෝ පාපිමතෝ. ඔබට තමයි කියන්නේ මම කොට නොගැනීමෙන් පාපී මායාවෙන් මිදෙන්න කියලා. ඔබ හිත කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ඕන. මම ඉගෙනගෙන තියෙනවා, මම ඒක කරමින් ඉන්නවා. මම ඔබටත් හැමදාම වන්න කියන්නේ මේ සමාජය යහපත් බෞද්ධ සමාජයක් බවට පත් කරන්න. ආමිෂ පූජාවන්ට මුල් තැන දීලා විතරක් බෑ. ආමිෂ පූජාව 100% වර්ධනය කරලත් බෑ. ප්‍රතිපත්ති පූජාවට යන්න ඕන. තවත් විදිහකින් කියනවා නම් පුණ්‍යාභිසංකාරයේ මුල් කොටගත් සමාජයක් තුළ පුණ්‍යාභිසංකාරයට සැපේපාක තිබුණාට පුද්ගලයා තුළ ලෝභ දේශ මොහ නැවති කෙලස් නැත්තම් ආශ්‍රව වැඩෙන කමත් නැන්න බෑ. මේ සමාජයේ යම් අවුලක් කරදරයක් ශ්‍රීහරයක් පීඩාවක් සිදු වෙනවා නම් ඒ මොනවා නිසාද කියලා විමර්ශනය කරලා බලන්න. ඔබේ කය හෝ වචන නිසා කියලා ඔබට පේන්න පුළුවන්. ඝාතනයක් අරන් බැලුවත් එහෙම සමහර විට ඒක කය නිසා. තව මොන හරි පහර දීමක් අරන් බැලුවත් කය නිසා. තව මොන හරි දෝෂ දර්ශනයක් අරන් බැලුවත් වචන නිසා. ඔබට පෙනෙන්නේ පුද්ගල ක්‍රියාකාරීත්වය. ඒ පුද්ගල ක්‍රියාකාරීත්වය තුළ හටගන්නා ස්කන්ධ පංචකයේ ලෝභ දේශ මෝහ නෙවෙයිද මේ අවුල් ඇති කරලා තියෙන්නේ? ද්වේෂය නැමැති මමත්වේ නෙවෙයිද ඝාතනය කරන්නේ? ලෝභය නැමැති මමත්වේ නෙවෙයිද හොරකම් කරන්නේ? නීත්‍යානුකූලව නැත්නම් නීත්‍යානුකූල නොවන විදිහට හොරකම් කරලා නීති විරෝධී විදිහට හොරකම් කිරීම තුළින් රජයේ හෝ එහෙම නැත්නම් අන්සතු ධනෙ ගන්න. එබැවින් මේ පාප කර්මයන් පිටුපස ලෝභ දේශ මොහ තියෙනවා. ලෝභ දේශ මොහ තියාගෙන පුණ්‍ය කර්මයන් කරන්න පුළුවන්. නමුත් බුදුහාමුදුරුව අදාරන්නේ සැප ලබන්ට නම් ඔබට දුක් ගෙනත් දෙන්නේ ලෝභ දේශ මොහයි ශරීරය නෙවෙයි. ඔබේ සිතින් ලෝභයේ දේශේ මොහේ පලා යන්න ඕන. නිර්වාණ කියන පදේ විග්‍රහ කිරීමේදී මෙහෙම තිබෙනවා. ලෝභක්ඛේ නිබ්බාණං, දෝසක්ඛේ නිබ්බාණං, මොහක්ඛේ නිබ්බාණං. නිවීම කියන්නේ සිතින් ලෝභ දේශ මොහ ඉවත් වීම එක. නිත්‍ය සුඛාත්ම කියලා කියන්නේ ලෝභ දේශ මොහ හිතේ වැඩෙන හැටියට. දැන් බුදුරජාණන් වහන්සේලා ස්කන්ධ පංචකයන් පදනම් කොටගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ ඔබටත් තියෙනවා කියලා පෙන්නලා එහි එයට එන දේවල් මගේ මම මගේ ආත්ම කොට ගැනීමෙන් සසර බැඳෙන හැටි කියලා දෙනවා. එතකොට කර්ම රැස්කිරීම යන යහපත් විපාක ගෙවුනා වුණාට නිත්‍ය සත්‍යයට දේ සසර බැඳෙන දෙයක් සංයෝජන. අපි දේශනා කළ සූත්‍ර දෙක තියෙනවා කර්ම සූත්‍රයක් කියලා එක තියෙනවා කන්න කම්ම සුඛ කම්ම කන්න සුඛ කර්ම කියන කර්ම රැස්කිරීම කර්ම මාර්ගයයි. අකන්නම් අසුකම් අකන්න අසුක් වේපාකම් කම්මක්ඛයා සංනත්තති කියලා කලුත් නැති සුදුත් නැති කලු විපාකත් නැති කර්මයක් වෙන්නනවා කර්මක්ෂය කිරීමේ කර්මය කියලා. කර්මක්ෂය කිරීමේ කර්මය නෙවෙයිද භාවනාව කියන්නේ? කර්මක්ෂය කිරීමේ කර්මය නෙවෙයිද විදර්ශනාව කියන්නේ? කර්මක්ෂය කිරීමේ කර්මය නෙවෙයිද බුදුහාමුදුරු ලෝකෙට එලි කළා පහළ වෙලා එලි කළේ? අපි කර්ම රැස් කිරීමේ කර්මයකට හිර වෙලා හිටියට බුදුන් වහන්සේ එලි කරලා දාලේ කර්මක්ෂය කිරීමේ කර්මය තෝරා ගන්න හැටි. ඒකත් කර්මයක්. එබැවින් අපට මේ භාවනාව කියන එකෙන් වෙන්න ඕන මොකද්ද කියලා තේරෙන්න වෙනවා. භාවනාවක් නැති හිතේ සසර ගමන ඇවිදින්නට හේතු ඉතුරු කරමින් ආව. අපුණ්‍යාවිසංකාරයට හේතු පුණ්‍යාවිසංකාරයට හේතු අනිජ්ජාවිසංකාරයට හේතු පසපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව කියන මේ වැරද්ද කරන ස්කන්ධ පංචකයක් තුළ. අන්න ප්‍රමාදේ. අන්න පාපේ. පසපච්චා වේදනා වලින් එහාට තණ්හා උපාදාන බව පාපේ. නැත්තම් අවිද්‍යා සංකාරා පාපේ. දේශනා සූත්‍රයේ මේක තිබෙනවා මම දේශනා කරලා ඇති. දැන් මේ මොහොතේ තමයි පවෙන් වෙන්නේ තෝන. අකුසලෙන් වෙන්නේමනේ කුසලේ. සබ්බපාපස්සා කරන්නේ බුදුරුන්ගේ දේශනාව. කොහොමද බුදුන් වහන්සේ වදාරන්නේ? ඔය ආසාද සූත්‍රයේ නිරෝධය කොහොමද කරන්න ඕනේ කියලා. අර වගේම 33න් සංගති පස්සෝ කියලා පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා කියලා වදාරන්නේ එතනින් එහාට තණ්හා පච්චා උපාදාන බව දා කියලා නෙවි. තස්සායේව තණ්හාය. ඒ තණ්හාව රූපේදි රූප තණ්හාව, සද්දේදි සද්ද තණ්හාව, ගන්ධේදි ගන්ධ තණ්හාව, රසේදි රස තණ්හාව, මනෝද්වාරික ලෝභ දේශ මොහිදී තණ්හාව. ඒකයි තස්සායේව තණ්හාය කියන්නේ. ඒ උපන්දී ශේෂ වෙන්නට ඉඩ නොතබා අවසන් කරන්න පුළුවන්. අන්න තණ්හා නිරෝධ, උපාදාන නිරෝධ, භව නිරෝධ අන්න ඉතුරු වෙන්නේ නැහැ. මේ ඉතුරු නොකිරීම නෙවෙයිද භාවනාව කියන්නේ. අන්න බුදුහාමුදුරෝ දේශනා කර වදාර්ම දෙති වෙනවා මේකේ. තේයිමං ධම්මං දේශේති කියලානේ පෙන්නන්නේ. මේ උන්වහන්සලා මේ ධර්ම දේශනාව කරනවා දුක්ඛ උපසමගාමිනම් දුක උපසමනිය සඳහා. සත්‍යයට බණහන අයට තේරෙනවා. සංස්කාර ධර්මයන්ගේ නිස්සකාත්මය තුල මායයට බැඳෙමින් සසර ගමන ආවා. ඒක ප්‍රමාදේ. ඒක මඤ්ඤමානේ. ඒක මාර මාගේ යෝගේ. දැන් අර අන්තිම ගාථාවේ තියෙන මොනවද කරන්න කියලා තියෙන්නේ? අනිච්ඡං අනිච්ඡතෝ දක්ඛුං. ඒ වර්තමාන ස්කන්ධ පංචකයට එන දේ අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් බලන්න කියන එකේ තේරුම මගේ නොවන දේ මගේ නොවන වශයෙන් බලන්න. මගේ කොට ගන්න එපා කියලා පෙන්නන්න. දුක්ඛ මද්දක්ඛ දුක්ඛතෝ. මම නොවන දේ මම නොවන වශයෙන් බලන්න. මගේ ආත්ම නොවන දේ මගේ ආත්ම නොවන වශයෙන් බලන්න. දැන් ද්වේෂය ආපදගත්තාම ද්වේෂයෙන් පරිගන්න බැනගන්න යනවා කියන්නේ ද්වේෂය ආත්ම කොට අරගෙන. ඒකට ප්‍රතික්‍රියාව. එතකොට දේශ නොකිරීම නේද අනාත්ම කියලා කියන්නේ. මමකට නොගැනීම නේද ආත්ම කොට කියන්නේ. නොකිරීම කියන්නේ. අල්ලා නොගැනීම නේද අනාත්ම කොට ගැනීම කියලා කියන්නේ. මෙබැවින් අරමුණ අල්ලා ගැනීම තුළ නිත්සුකාත්මනං වූ මිත්‍යා දෘෂ්ටිය රජ කරනවා. අරමුණෙහි නොයලීම තුළ අනිද්දුක් අනාත්මනං වූ ධර්මයේ රජ කරනවා. ධර්මයේ සරණින් දුක්වලට හේතු හිතේ ශේෂ වෙන්නේ නැතුව අවසන් වෙනවා. සසර දුකින් මිදීමට වර්තමාන ස්කන්ධ පංචකයට එනදී මගේකට මමකට මගේ ආත්මකට නොගෙනෙමින් ඉදිරියට හේතු නොතබා අවසන් කිරීම නෙවෙයිද ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ. ඔබ කවදා කොහොම ධම්මං සරණං ගච්ඡාමි කියද මම දන්නේ නැහැ. ආර්ය සත්‍යයේ ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන්නේ ස්කන්ධ පංචකයේ උපාදාන කොටගෙන දුකටපත් වෙන එකෙන් මිදෙන්න. ස්කන්ධ පංචකයේ උපාදාන නොවීමට බුදුන් වහන්සේ හෙළි කරලා දාලා වූ අනිදුක්ඛානාත්ම හේවත් නේතං මම නේතෝ හමස්මින් නමේසෝ අත්තා ධර්මය වර්තමාන ස්කන්ධ පංචකයට සරණ කරගන්න ඕන. බලන්න ධම්මං සරණං ගච්ඡාමි කොච්චර ලස්සනද කියලා. මේ ආර්ය සත්‍ය. මේ ධර්මයේ සරණ තමයි සත්‍යයා සසර ගමන ඇවිද්දෝන තණ්හා උපාදාන භවිද්‍යා සංකාර හේතු ඉතුරු නොකර අවසන් කිරීමේ ක්‍රියාව කරලා දෙන්නේ. භව ගාමි වෙනවට භව නිරෝධ කියන්නේ මේක. ස්කන්ධ පහෙන් පහට කරන්නට. දැන් ස්කන්ධ පහෙන් පහට කරන්න ගියාම එකට ස්ත්‍රී භාවයක් නැහැ, පුරුෂ භාවයක් නැහැ, ගිහි භාවයක් නැහැ, පැවිදි භාවයක් නැහැ. මේක තේරුම් ගත්ත නිසා තමයි මම සමාජයට කියලා තිබෙන්නේ. සංස්කාර ධර්මයන්ගේ අනිත් දුක්ඛ අනාත්මය හැර බුදු සමයේ මේ දුකට හේතු නැති කරන්න වෙන බණක් දහමක් භාවනාවක් නැහැ. කර්මක්ෂය වෙන්න තියෙන එක භාවනාවේ ඔක්කොටම. කර්ම හැංගෙන්න භාවනාව තියෙන්න පුළුවන්. ලෝභ දේශ මොහ යට කරු පියාගෙන සමාධි වෙනම වඩන්න පුළුවන්. මේවනේ අපේ රටේ භාවනා කියලා කියන්නේ අද. ධර්මයේ අවශ්‍ය නැහැ ඒකට. අයන්නවත් දන්නේ නැති අම්මා කෙනෙකුට මොනවා හරි අරමුණක් දීපුවාම තාත්තා කෙනෙකුට ඕක හිතේ කියලා ඉන්න කිව්වහම ඒක තුල සිත ඒක බවටපත් වෙනකොට අනිත්‍ය ඈත් වෙලා යනවා. ඉතින් එතන සමාධිය කියලා. නැති වෙලා නෙවෙයි ඈත් වෙලා. නමුත් ලෝභ දේශ මොහ මූලයන් එහෙමම ඉතුරුයි. බුදුන් වහන්සේ වදාරන්නේ ගහ ගලවන්න නම් මුල් ගලවන්න ඕනේ කියලා. අනුසේති කියන පදයේ තියෙන අදුතිය වික්ක සූත්‍රයේ අනුසේති අනුසේ හේතු ඉතුරු කිරීම. නිත්‍යසුඛාත්ම කොට ගන්නේ පවද පිනද ධානයේද ඕන එකකින් අනුසේ හේතු ඉතුරු වෙනවා. ඒක තමයි තණ්හා උපාදාන භවිද්‍යා සංඛාරයවත් පාපය කියලා කියන්නේ. දැන් නිත්‍යසුඛාත්ම කොට ගන්නේ නැත්නම් අනුසේති නැහැ. ඉදිරියට හේතු ඉතුරු වෙන්නේ නැහැ. එතකොට කර්මක්ෂය වෙනවා හේවත් උපන්නක සල්දුරු වෙනවා නූපන්නක සල්නූපදිනවා නේද? මේ භාවනාවට කියන්නේ ස්කන්ධ පංචක යනාත්මේ. ඒ භාවනාවට හැමෝටම කරන්න තියෙන ඔය දේ. අන්න අනිච්ඡං අනිච්ඡතෝ දක්ඛුං දුක්ඛම අද්දක්ඛ දුක්ඛතෝ අනත්තානි අනත්තාති අසුභං අසුභ තද්දසෝ. බණ තේරුම් ගත්ත පුද්ගලයා වර්තමාන ස්කන්ධ පංචකයට එන ලෝභයේද දේශයේද මෝහයේද ඊර්ෂ්‍යාවද ක්‍රෝධයේද වෛරයේද පෙර තැබූ දේවල් එනවා. ඒකනේ පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය වශයෙන් බලන්න කියලා තියෙන්නේ. ඒකනේ පහන සංඥාවල තියෙන uppannam kāmitakkam uppannam vyāpādavitakkam uppannam vihinsāvitam kya uppande kiyala. ඒක උපදිනවා තියපු නිසා. ඉපදුන දේ ඊට පස්සේ නොඇලීන්ට ඕනේ. නාදිවාසේති පජහති විනෝදේති යන්ති කරෝති අනභවං ගමේති පද පහෙන් කියන්නේ භාවනාව. අදිවාසේති නවිනෝදේති නභ්‍යාන්ති කරෝති න අනභාවං ගමේති. ඒකෙන් කියන්නේ ප්‍රමාදය. මේ ප්‍රමාදය සිඳුන් දහමක්. ඒ උනාට තේරුම් ගන්න ටිකෙන් ටික එන්න පුළුවන්. අපි මේ ලෝකෙ ඉපදුනේ ආයන්නවත් දන්නේ නැතුව. ඒ වගේම අපි පැවිදිනකොට ස්කන්ධ ලෝකෙ පිළිබඳව දැනගෙන ඉන්නේ නැහැ. අපි කලක් තිස්සේ මේවා පරිහරණය කිරීම තුළින් ටිකෙන් ටික ඒවා පිළිබඳව අවබෝධය ලබාගෙන අද පැටලෙන්නේ නැතුව ගැටලුවක් නැතුව පැහැදිලි කරනවා. මනුස්ස පුත්‍රයෙක් සහ මනුස්ස දුවක් වශයෙන් ඔබටත් මේ ගමන ආහැකියි කියලානේ මම කියන්නේ. නමුත් ඊට අදාළ ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. මේ සංසාර ගමන බුද්ධෝත්පාදයක සදහම් හැමවීම තුළින් පමණයි නිමා කරන්න පුළුවන්. යොත් ආයලක බුදුරයා හමු වෙන එක සහ සංසාර ගමනේ අවස්ථාව කනකැස් භාවයේ සිදුවන අහස බලනට වඩා දුර්ලභ ගණී සිද්ධියක් කියලා පෙන්ලා තියෙනවා. එනිසායි අප්‍රමාද වෙන්න කියලා කියනවා. මෙය අප විසින් ක්‍රියාත්මක කිරීමේදී අප මානසික පුද්ගලින් බවට පත්වීම තුළ සමාජය තුළ අපි වෛරය ක්‍රෝධය පරිගැනීම වපුරන්නේ නැති අය වෙනවා. අන්න එහෙමයි දැහැමි වෙන්නේ සමාජයේ. ගහමරා ගැනීම, කපා කොටා ගැනීම, පරිගැනීම ධර්මයේ බවට පත් කරන්නේ නැති මිනිසුන් බවට පත් අවංකය බවට පත් වෙනවා. මේ දහම තවත් ආකාරයකින් පැහැදිලි වෙන තැනක් බලලා ඔබට වැටහෙන තුරු මේ භාවනාව මම තනියෙන් කරන්නේ කොහොමද කියලා තේරෙන තුරු ඔබ වනහන්න. මේ භාවනාව වර්තමාන ස්කන්ධ පංචකය තුල කරන්න ඕන. වර්තමාන ස්කන්ධ පංචකයේ භාවනා මධ්‍යස්ථානයයි කවුරුත් ඕන නැහැ. ඔබට නිින්ද හැරුණ විට සිවිරි අවවේදී ඕනෑම යහපත් රාජකාරියක් සමග මේ කර්මක්ෂය කිරීම අන් අයට නොදෙන්නට කළ හැකි. එසේ කරගැනීමට අවශ්‍ය ප්‍රඥාව මුහුකුරා යාම සඳහා නිවන සංසර ජීවිතයකට අවශ්‍ය පදනම දැමීම සඳහා සදහම්හි පිර සමාජයක් බිහි කිරීම සඳහා මෙම ධර්මානුශාසනාව හේතු ආසනා වේවා උපයෝගී වේවා ඔබ හැම දෙනාට ගෞතම සාසනය තුළ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ වදාළ මේ දහමේ සරණින් නිවීම සැනසීමම හිමි වේවා කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්දීකා පුඤ්ඤං තං අනුමෝදිත්වා තිරංග කන්තුතං සදා සෑම දෙනාටම තෙරුවන් සරණයි.